වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ. අග්‍රගණ්‍ය වූ සරුවක්නිතා ඥානී සම්බන්ධව ධර්මදේශනයේ සැයි මේ සූත්‍ර පාඨේ මාතෘකා කරන්ති යෙදුණු ශාන්ති නායකයන් වහන්සේ විසි අසංකේහිය කල්පලක්ෂයක් මුලෝනේ පිරෝ පාරමිතා අනුභව බලයෙන් මුල් අවුරුදු 2587කට පෙර අදවෙන දවසකදී බොමුලාරා රැළිඳගෙන සපරිවාර මාර පරාජය කොට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාලා ඒ ශාන්ති නායකයන් වහන්සේගේ සංසාන වෙහි සදවස් පහළ වූ අනන්ත ඥාන සම්භාර සියල්ල ස්ථාපිත කොට ප්‍රකාශ කරනවා නම් සරුවක් නිසා ඥානය ඇතුළත ඒ සියලුම ඥාන සම්භාර ඇතුළත් වෙනවා. ඉන්සා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සත්වාකාරයෙන් ආබෝධ කර ගැනීමට නම් සරුවක් නිසා ඥානය පිළිබඳව දැනගත යුතුමයි. ඉන්සා මේ ලෙසක් සතියේ පැවැත්වෙන අතිශ්‍රේෂ්ඨ වූ ධර්ම දේශනා පන්තියට සරුවක් නිසා ඥානය තෝරා ගැනීම සාම ඥාන සම්ප්‍රයුක්තය කියලා පිස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සරුවක් නිසා ඥානයේ හැඳින්වීමේදී මූලික තේරුම් කීපයක් අපි දැනගෙන තියෙන්න ඕනේ. ධර්ම දේශනාවක් කරන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියසමින් අපේ සිත සමාධිගත වන්න ඕනේ. ඒ සමාධිගත සිතින් යුක්තව ධර්ම දේශනා කළහොත් ධර්ම ශ්‍රවණය කළහොත් ඒ දේශනාව නියමාකාරයෙන් ආબોධ ක්‍රියාගැනීමට පුළුවන්කම ලැබෙනවා. සරුවක්ඥන් වහන්සේම දේශනා කළා නේද? සමාහිතෝ යථා භූතං සත්‍යති සජානාති. සමාධිමත් පුද්ගලයා ඇත්ත ඇතිපැතියෙන් ධර්ම ස්වභාව හරියටම ආબોධ කරගන්නවා. එනිසා දැන් අපි මේ දේශනාවට සවන් දීමේදී වඩා සිත සමාධිගත කරගන්න. විශේෂයෙන්ම ශ්‍රවණය කළොත් දේශනාවන් අතරත ගාම්භීරතම දේශනාවක් තමයි සරුවක් නිසා ඥාන දේශනාව. ඉතා මේ දේශනාවට ඇතිසාක් අපි සාවධානව සමාධිගතව සලන් දීමට සූදානම් වෙමු. මාතෘකා කළ සූත්‍ර පාඨයේ ඇතුළත් වන්නේ ප්‍රතිසම්බිදා මග්ග පාළියෙහි ප්‍රසත්ත ඥාන නිදේශයයි. ප්‍රතිසම්බිදා මග්ග පාළිය ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම කොටසක්. ඒ ප්‍රතිසම්බිදා මග්ග පාළියට මාතෘකා වශයෙන් තියෙන සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රීමුක දේශනා. ඒ ශ්‍රීමුක දේශනාවන් මාතෘකා කරගෙන එක එක දහම් පදයක් පාසා විස්තර වර්ණාවක් වශයෙන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රතිසම්බිදා මග්ග පාළිය දේශනා කළේ. ප්‍රතිසම්බිදා මග්ග පාළිය පමණක් නෙවෙයි, මහා නිද්දේශ පාළිය, කුල්ල නිද්දේශ පාළිය මේ දේශනා ඒ සරියුත් මහ රහතන් වහන්සේගේම විස්තර දේශනාවක්. මේ දේශනාවන් මාතෘකා කරගෙන තියෙන්නේ සරුවක්ඥන් වහන්සේගේ සූත්‍ර දේශනාවන්මයි. එනිසා සසත්ත ඥාන සංයුත්ත නිකායට ඇතුළත් වෙන දේශනාවලා මේ සසත්ත ඥාන එකක් එකක් ගානේ ඉතාමත්ම පැහැදිලි විස්තරාත්මක දේශනාවක් මේ ප්‍රතිසම්බිදා මග්ගපාළියට ඇතුළත් වෙ තිබෙනවා. එයින් සරුවක්ඥතා ඥානේ සහ අනාවරණඥානේ දෙක එකම දේශනාවකින් විස්තරාත්මකව ඉදිරිපත් කොට තිබෙනවා. අපි සවකා බලමු ඒ සූත්‍ර පාඨයේ සිටේරම සතමං තථාගතස්ස සබ්බඤ්ඤත ඥාන සබ්බං සංකත මසංකතං අනවසේතං ජානාති ති සබ්බඤ්ඤත ඥාන. තථාගතයන් වහන්සේගේ සරුවක්ඥානේ නම් කවරේද? සියලු සංකත අසංකතයන් සරුවක්ඛාරයෙන් දන්නේ මෙයි සරුවක්ඥානේ නම් වේ. එහිලා ආවරණයක් නැත්තේ මෙයි අනාවරණ ඥානේ නම් වේ. මේකයි සිතම තේරුම. සම්බං සියලු සංකතං අසංකතං සංකතයක් අසංකතයක් අනවශේෂං ඉතිරවත් නැතුව ඥානාතීති දන්නේ නොයි සබ්බඤ්ඤත ඥානං සරුවක්ඛාඥානයයි. සත්‍ය ඒ සරුවක්ඛාඥානෙන් දත යුත්තේහි ආවරණං නැතිසි බාධාවක් නැතේ නොයි අනාවරණ ඥානං අනාවරණ ඥානයයි. එයි පැහැදිලි වෙනවා සරුවක්ඛාක් ඥානයත් අනාවරණක් ඥානයත් දෙකක් නොව එකක් බව. ඒ කියන්නේ සරුවක්ඛාක් ඥානයෙන් අරමුණු කරනවා ඊට බාධාවක් නැති බව නිසා එයටම අනාවරණ ඥානය කියනවා. ඒතොට මෙහිදී ලෝක දහාසියේ කිසිම රහතන් වහන්සේ නමකට නොලැබෙන, සසී බුදුහරයන් වහන්සේ නමකටත් නොලැබෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක්ම ලැබෙන ඥාන සයක් තියෙනවනේ. ඒ ඥාන සයති කියන්නේ සත් අසාධානක් ඥාන. පළමුවන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. දෙවන්න ආසියානුසයේ ඥානය. තුන්වන්න යමක ප්‍රාතිහාරිය ඥානය. සතරවන්න මහා කරුණා සමාපත්ති ඥානය. හස්යන්න සරුවක්ඛා ඥානය, සයවන්න අනාවරණ ඥානය. මේ ඥාන සය තේරුම් ගත යුතු නයි. මේ ඥාන සය වෙන කාටවත් සමාන නොවන බැවින් නොලැබෙන බැවින් මේවාට කියනවා අසාධාරණ ඥාන කියලා. ශ්‍රාවකයන්ට සාධාරණ නැහැ. ඊළඟට අපි සලක බලමු සබ්බං සංසතං. කුමක්ද මේ සීල සංසතිය කියන්නේ? සබ්බං අසංකතං සීලම අසංකතේ කියන්නේ කුමක්ද? අනුවසේතං කියන්නේ කුමක්ද? මෙන්න මේ පිටත් අපි තේරුම් ගත්තොත් සරුවක් සාඥානේ ප්‍රහදිලි කරගන්න පුළුවන්. සංකතං කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන ලද දේ. ලෝක ධාතී සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ බව අපි තේරුම් ගන්න ඕනේ. නිර්වාණ ධාතුව හැර අනිත්‍යල්ලම සකස් වෙලා තියෙන හේතුන්ගෙ මහ පොළොව සංකතයක්, මහ සයුර සංකතයක්, විරාධකාරක සංකත, සතරාපාය සංකත, මනුලොව සංකත, දෙව්ලොවචාය සංකත, බඹලොව දාසය සංකත, අරූපලෝක හතර සංකත, මේ සක්වල සංකත, හිත සක්වල සංකත, අපේ ශරීරය සංකත, අපි කාර්යහරණය කරන ඇඳුම් පැළඳුම් සංකත, යාන වාහන සංකත, අඳුපුතු ආදී පරිහරණය කරන භාණ්ඩ සංකත, හැම දෙයක්ම සංකත. හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ යම් යම් හේතු සම්භාර කාරණා රාශියක් නිසායි. මෙන්න මේක නිසා සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලට නම. අසංකත කියන්නේ නිර්වාණ ධාතුවටයි. නිර්වාණ ධාතුව කිසිම හේතුවකින් හටගත් දෙයක් නෙවෙයි. ද්‍රව්‍යාත්මක දෙයක් නෙවෙයි. නිර්වාණ ධාතුවේ නාම රූප කිසිවක් නැහැ. ස්කන්ධන පටිආපෝ තේජෝ වායෝන චිත්තචෛතසික ධර්මන කොටින් ඇති වෙන නැති වෙන සුළු කිසාවක් නිර්වාණ ධාතුවේ නැ. නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යංගෙන් සකස් නොවූ දෙයින්මයි කාලයකට යටත් වෙන්නේ. අතීත නිර්වාණේ කියලා හෝ අනාගත නිර්වාණේ කියලා හෝ වර්තමාන නිර්වාණේ කියලා හෝ නිර්වාණයට කාල පරිච්ඡේදයක් කාල භේදයක් නැත්තේ හේතු ප්‍රත්‍යංගෙන් හටුණු ගන්නා නිසායි. හේතු ප්‍රත්‍යංගෙන් හට ගන්නවා නම් එතන අනිත්‍ය තියෙනවා, දුක්ඛය තියෙනවා, අනාත්මය තියෙනවා. නිර්වාණ ධාතුවේ අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් නැහැ. එනිසා නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යංගෙන් හටත් නොගත් නිසා අසංකතයි. එනිසා සබ්බං සංකතං අනවශ්‍ය සංජානාති කිසි සබ්බං අසංකතං අනවශ්‍ය සංජානාති කිසි සබ්බං සඤ්ඤාන එතකොට ලෝක ධාතුවටයි කි හේතු ප්‍රත්‍යංගෙන් හටගත් හිත ඇති හිත නැති සෑම ස්වභාවයක්ම සෑම ධර්මතාවක්ම සෑම නාම රූපයක්ම සෑම ස්කන්ධයක්ම සෑම ආයතනයක්ම සෑම ධාතු ස්වභාවයක්ම ඉතිරවක් නැතුව දන්නේ සරුවක් විතා ඥානයෙන්. ඒ දැනගැනීමේදී කිසි බාධාවක් නැති ස්වභාවය අනාවරණක් ඥානෙ නමින් කියගෙන අපි සලකා බලමු මේ කවදද ලැබුණු කියලා. බුදුරජාණන් වහන්සේ මේක ලැබුණු කවදද? මේ සියල්ල දක්නා නුවණ ලැබුණේ කවදද? හරියටම අද වෙනි දවසට අවුරුදු 2587ක් පිරිනම්. අවුරුදු 2587කට පෙරයි මේ තුන් සරුවක් සාක්ෂාත් ලැබුණේ හරියටම අද වෙනි දවසට ඉලිරෙන අලියම් කාලේ. ඒ කියන්නේ බුද්ධත්වයේ ලබන්න සුදුසු දවස විසක් පොහොය දවසයි. විසක් පොහොය දවසේ අලියම් කාලයේදී මේ සත්‍ය උදා වුණේ. එදා රාත්‍රියේ පූර්ව යාමේදී සරුවක් යන වාසල පුළුවන් වුණා සියලුම අර්පණා කර්මස්ථාන සහ අභිඥා ලබන්න. ඒ කියන්නේ ඉරබැස යන්න මැත්තේ විනිපුත්‍ර මාර්යා පළවා හැර ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කොටගෙන රාත්‍රී පූර්ව යාමේදී සමත භාවනා සියල්ලම ප්‍රතිලාභ කරගත්තා. එතන දස කසින සමාපත්තිය ලැබුවා, දස අසුබ සමාපත්තියද ලැබුවා, ආනාපාන සති සමාධි සියල්ල මුලින්ම ලැබුවා, ඊළඟට කායගත සමාධිය ලැබුවා, බ්‍රහ්ම විහාර සමාපත්තිය ලැබුවා, අරූප සමාපත්තිය ලැබුවා. මේ කර්ම අකමේ අර්පණා කර්මස්ථාන තියනනේ 30ක්ම එහෙම සම්පූර්ණ කළා. එනිසා රාත්‍රී පෙර යම් කාලයේදී අසංකේය අප්‍රමේය කල්ප ගණන් ඈත දකින්න පුළුවන් වෙන පෙරවිසු කඳ පිළිවෙල දන්නා නූණ ලැබුවා. ඒක සරුවක් සාඥානෙ නෙමෙයි. ඒකට කියන්නේ පූර්වයේ නිවාසාන ස්මෘති ඥානෙ. ඒ නිවාසද කියන්නේ ගියා භවයක් භවයක් පාසා සිදු කරන කුසලා කුසල කර්මයන් අනුව පුනර්භවය සිද්ධ වෙ හැකියි. ඊළඟට රාත්‍රී මැදියම් කාලේ ඔර්ලෝසු සයන් රාත්‍රී 10 සිට 2 දක්වා පැය 4 ඇතුළතදී දිව්‍යන් චක්ෂුර විඥානය ප්‍රතිලාභ කළා. අතීතයේ දවස් 7ක්, අනාගතයේ දවස් 7ක්, දවස් 14ක් දක්නා වූ දිවස් නෝන ලැබුණා. මේ දිවස් නෝනට ලෝක ධාතුවේ අක්ෂක් මුල්ලක් නැර සෑම සත්‍යයේ පුද්ගලයේ දැක ගන්න පුළුවන් වුණා. මරණ උපදින සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, සෝබන අසෝබන සත්‍යයන්, කුසල් අකුසල් කරන සත්‍යයන්, සැප විඳින දුක් විඳින සත්‍යයන් ඔක්කොම දැකගත්තා. සත්‍ය පුද්ගලයන් පමණක් නොව මේ ලෝක ධාතු ආදී අවිඥානික වස්තු සියල්ල දැකගත්තා. දිවස්න වලින් ඒ සියල්ල දැකගත්තාම දැන් අතීතයේ දැක්කා, අනාගතයේ දැක්කා, දවස් හතක් වර්තමානයේ දැකගත්තා. ඉතින් මේ තුන් ලෝක ධාතුවයි සෑම වස්තුවක් හේතුඵල සම්බන්ධතාවෙන් දිගට පැවතිච්ච හැටි වැටහීම නිසා සත්‍ය සමුත්පාද විදර්ශනාවට හැරුණේ සාත්‍ය දෙකෙන් පස්සේ. මේ සත්‍ය සම්පාද විදර්ශනාව තමයි බුදු වීමේ විපස්සනා මාර්ගය. ඒක අති සීක්ෂණයේ සීමුලසෝන් වාසය වැඩුවා. අපි ධර්ම චිත්තකයේ විභංග ප්‍රකරණයේ පත්‍යාකාර විභංගයේ තියෙන ලක්ෂණ හේතුඵල දේශනාව. සිතේක චිත්තයක් චිත්තයක් සාසා දහසේ දහස ආකාරයකට හේතුඵල සම්බන්ධතා කටිස සංසාධනය සමඟ දේශනා කළේ. මේ දේශනාව මධ්‍යම ප්‍රමාණය. ධම්ම සූත්‍රාදා බොහෝම කියන්නේ බොහෝම සීක්ෂණ ලෙස ඒ සරුවක්යන් වහන්සේගේ සතිසම්පාද විදර්ශනාව ලැබලා තියෙනවා. ඒ හේතුන් දසදහසක් සත්වල, සොල ලක්ෂයක් සත්වල, අනන්ත සත්වල. හිමෝම නාම රූප ඡන්දාදී දේවල් ඉතිරුවක් නැතෝ දක්නාරෝ සූර්ය මණ්ඩල දසදහසක් පෑවට වඩා ආලෝකමත් විපස්සනා ඥාන ආලෝක පහළ වීමේ නාම රූප පරිච්ඡේදක් ඥානී ප්‍රසං සතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා සීල විපස්සනා වූටි සාමත් ශ්‍රේතලක උත්තරී කරලක අනුස්සරී ලෙස පහළ වුණ අලියම් කාලයේ ධක්ම මුහුර්තයේ උදාවන සුබමහ කෙරෙනකොට ලැබී යුතු විපස්සනා භාවනා මාර්ගය සියල්ල සම්පූර්ණයි. ධක්ම මුහුර්තයේ කියන්නේ ඉබේ හය පිරිපාන දවසක නම් අලුයම මුණයි විනාඩි 48න් පස්සේ බ්‍රහ්ම මුහුර්තයේ කියලා හඳුන්වනවා. හේතු සුබ මොහොත. ලෝතුලා බුදුවරයන් වහන්සේලා බුදු වෙන වෙලාව. ඒ අවස්ථාවේදී ඒ ශාන්තිනායකයන් වහන්සේ මුසු අසංකේය කල්පලයක් යතුරු පාරිණිසාන බහා බලේ සිසුද්ධ වූ විපස්සනා භාවනා මාර්ගය උත්ථාන ගාමිනී විපස්සනා භාවතපත් වූ උත්තරීතර වේලාව දසදහසක් සත්වල රාත්‍රි සහස්‍රයන් සිද්ධ වෙද්දී දසදහසක් සත්වල ඕකාලෝකව දබරුද්දී දසදහසක් සත්වල කම්පා වෙද්දී තමන් වහන්සේ ලැබුණේ බෝධි මණ්ඩලයේ පමණක් නිස්සලව හේදෝ බල පරාක්‍රමයෙන් පවතිද්දී සවාසන සත්වලක් මේකෙන් සෝදා හරිනු සෝතාපට්ටි මග්ගඵල, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල පිළිගැනීම ප්‍රතිවදී වුණා. එබැවින් අරහත් මාර්ග ඥානයේදී අවස්ථාවේදී වාසනා සහිත සකලක් හේතුන් සියල්ලම අසෝසී බාටපත් වුණා. එබැවින් අරහත් මාර්ග ඥානයටපත් වෙන අවස්ථාවේදී තමයි සර්වඥතාඥාන ප්‍රතිලාභී සිද්ධ වුණේ. අරහත් මාර්ගඥානීය ලෝකෝත්තරයි. සරුවත්තාඥානෝ ලෝකෝත්තර මාර්ගඵලයේ නෙවෙයි. නමුත් අරහත් මාර්ගඥානක් ප්‍රයෝගෝ ග්‍රන්ථ ආවර්ධනාකල ප්‍රමණය දැනගැනීම පිණිසු ප්‍රඥා සම්භාරව ප්‍රඥා සත්‍ය හිතේතෝ පාලුණ. ඒකට තමයි මොහෝ සාන්තිපතිය. මොහෝ සාන්තිය කියන්නේ අරිහත් මාර්ගයේ අනුතුරු ලැබෙන අරිහත් ඵල. අරිහත් ඵලයටපත් වෙනකොට ලැබිය යුතු ඥාන සම්භාර සියල්ලම මේ සරුවක් යන මහසෝත පිහිටිය. ඒ කියන්නේ දස බල ඥාන, චතුරු වෛසාරද්ධ ඥාන, එවාගේම චතුරු ප්‍රතිසංවිධා ඥාන, සද්දබ බුද්ධ ධර්ම, සත් අභිඥා, බුද්ධ ඥාන, සෝලස මහා ඥාන, අත්තරාණික බුද්ධ ගුණ, එවාගේම සසත්ත ඥාන, සත්සත්ත ඥාන, එවැනි පුතෝත් නස්වාර සමාපත්ති සංසාර පරිහත්තල වජ්‍රක් ඥාන, අනන්තන සමන්නාගපු සමන්ත ප්‍රත්‍හාන මහා ප්‍රසන්න උපාන්තරගත ගාම්භීර ඥාන, ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන, ආත්මානුසම ඥාන, ධම්මක මහා ප්‍රඥාදී ඥාන, මහා කරුණා සමාපත්ත ඥාන, සරුවක්ඛිතා ඥාන, අනාවරණ ඥාන, සත්‍යඥාන, අරහත් ඵලයට හා සම්බන්ධ වන 15. අරහත් ඵලයට පත්වන කොට සියල්ල අවශ්‍ය වේලාවට ප්‍රයෝජන ගැනීම සුදුසු ඥාන සත්‍ය 15. මෙන්න මේකට වුණාක් පරෝක්ඛාන්ති අරහත් මාර්ගය පරෝක්ඛාන්ත කියන්නේ අරහත් ඵලය. අරහත් ඵලය සම්බන්ධව ලැබුණු මේ අවස්ථාවද කියන්නේ පරෝක්ඛාන්තකෝ ඥාන. අපෝත මෙන්න යදා තමයි ලැබුණේ. හරියටම වසක් පොය ගෙවිගෙන ඊළඟට උදාවන දවසට ඵලමින් තමයි මේ ඥාන සංසප්තිය පහළ වුණේ. මේ අවස්ථාවේදී දසදහසක් සත්වෝද බරඳ බැරුණා. ඒ කියන්නේ මේ මහා පෘථිවි දස දහසක් උසහර කම්පා වෙන ගත්තා. බුද්ධාන්තරයකට කලින් තමයි කාසි බුදු සසුන පහළ වුනේ. ඊට පස්සේ තමයි ධාතු බුද්ධ සාසනේ මේ සිද්ධිය. උන්සාමයේ අතිවිශේෂ මහා පොළොව තලයන්ට බරඳ දරුණා මේ සංවස්සා. දස දහසක් ලෝක ධාතු අනේක රාවණි කම්පා වෙන පටන් ගත්තා. හෝ බුද්ධෝ හෝ ධම්මෝ හෝ සංඝෝ කියන මේ ගෞරවාන්විත ආශ්චර්ය අද්භූත tattvaද සත්වාක් මේ පොළොසලේ කම්පා වුණා. ආශ්චර්යයි නේද? මේ අවස්ථාවේ තමයි සරුවක් යන වහන්සේ සම්මා සම්බුද්ධය කියන උසම අවස්ථාවටපත් වුණා. දැන් ඊළඟට කලක බලමු මේ සරුවක් යන වහන්සේ අභූතව සමන් වහන්සේ සරුවක් යන කියලා ප්‍රකාශ කරන අවස්ථාවට ගොඩ. එක් අවස්ථාවක් තමයි සමන් වහන්සේ බුදු බාතපත් වෙන මාස දෙකක් නගතෝ නාන ධර්ම දේශනා නොකොට අතේ සතුමුදු ඒ කියන්නේ බුදු වෙනා අතේ සතුය ගත කරන අධිකාල නුගරුතුල ධර්ම ගාමෝදත් වූ කුංකලානි සාම්ප්‍රති බ්‍රහ්ම රාජයා වෙන නඳුන ආරාධනා කළානි ඔබ බුදු රත්න බලවදාරණ ධර්ම දේශනා කරන තේස්වා කියලා මේ අවස්ථාවේ තමයි සමන් වහන්සේ බුදුවට මෙහෙදෙන්නේ. බුදුවට කියන්නේ ඉන්ද්‍රිය පරෝසාරිය ඥාන ආශ්‍රමිකයන් අනුබුත. ඔවුන් දසදහසක් සක්වන ලෝකවාසී සත්‍යයන් අතරත ඉන්ද්‍රිය අසංකෝය හතකෝටි සමස්තයක් ලැබුණා. සමන් වහන්සේ භූමාන කාලයේ නිවන් දකිනා බව බුදුවට පතමින් ගිය. බුදු කර්මයන්ගේ පසු වර්ග සංඝාසක් කරන තුරුතු උපෝම අසංකේත අප්‍රමාණ ධනකාවක් නිවන් අවබෝධ කරගන්න බව ඔබ ඔතන තමයි. ඔබ පුකාසිනා උපන් පුකාසිනා නෝ සමින පුකාස පුනානෝ නිවන් අවබෝධ කරගන්න හැටි ඔබ ඔතන තමයි. අසස වුණා අරංග වුණා වර්ණ දෝෂයන් තුනක්. සමන් හදවතේ හරේතන අසසෝ ගවතේ බයං උපත ඔබන් දහාකන් දුරතේත ආරණෝ බලාපොරොත්තුන උපසමාරාමෝ බල. ආගමනියෝ අපේ ආගමනියෝ පුබ්බනේ කෙනෙකුයි. උපසත් ආගමකතුන. උපමානාගතේ දේහේ තෝම අනාගාමී වන බව දැනගෙන අහත වතනෝ සංග්‍රහ කර නෝකාර වෙමි. උප දවසෝ තවරෝ නෝබු සාර අවස්ථාවට කොට කරගන්න ඕක. උදා උපසත් ආගමකතුන. ඕකනාක ඕනෑම මාත භාෂාවකින් ප්‍රකාශ කරන මාධ්‍යන ගුණවන්ත මොහොතක ආසවස්සන මුතාන සාසක ධම්ම සස්නාහං සුකදෝ ගුණයන් වහන් තම මාගෙන ගොමු යන සෝම වාසික ධර්මයන් සෝම කෝස් ධර්මයන් අභවව බරගත් සංසමන අනන්ත ගුණතුන සමන්නාන් කෝ ප්‍රකාශ කරන සෝපවම වස්සා බබෝවස්සා උපසමාරාමෝ සංඝසමෝ අස්සන සල්කන් වාසේ දස්සන බුරුදෝ බෝවත් සංඝාසන සාතෝරණී කලානි සංඝ අපෝ සෝයාගමන සං විවාහයට පරිපූර්ණ බෝධි සම්පත්තියක් ලැබී සාගෙන ඉන්නවා. එකක් වන්තවත් වෙන සතු ආසනය වුන පරගමන කරමු. සත්‍යය නොකරමු. ඒවාගේ ඒවාගේ සාකච්ඡා කළාන තීරණය කළාන සම කරුවක් සංහාසික මනස්කාර භාවනාව ඔක්කොම සතුකාව සමුතු කරලා සත්‍යය උත්සාහන නංගම ඔය අවස්ථාවේ සරුවක් තමයි පස්වන බණහඬ සූදානම්. මේ අවස්ථාවේදී ධම්මචක්කප්ප පවත්වන සූත්‍රාන්ත දේශනාව සඳහා දී මේ භික්ෂුනි අන්තා සම්බුද්ධකර නිතෝවිතබ්බාසුනි මේ සුද්ධ වූ බුද්ධ වචනේ ශ්‍රීමතේ දේශනා කරන කොට දස දහසක් සත්වල ඒක සුගන්ධයෙන් සෝදවත් වූ මහා ප්‍රතිය සංඛාරෝන්ද පසංගස්සනි මෙන්න නිදාසනයි ප්‍රසිද්ධ වූ සාරවත්න ප්‍රඥානි ප්‍රකාශ කුලී. මේ දේශනාව අගට කියනවානේ යම් දාසක මේ ද්වාදස ආකාර වූ විපරිවර්ත වූ චතුරාර්ය සත්‍ය ධර්මයම ආબોධ කරගත්තුනි නම් උදානන ගුණයන් මනුෂ්‍යයන් ධර්මයන් ප්‍රමණ බ්‍රාහ්මණයන් සයිතනි ලෝක ධාතුන් ලෝකදා බුදු නාසල ප්‍රතිඥා කරන්න කිව්. ධාතුලෝ සංතාවන. මේ අවස්ථාව තවත් අවස්ථාවක තමයි සංකීර්ණ සංගතික පුරවරාගෙන සබුදානවර කුත නාලන්දා බලාපොරොත්තුන ගමනේදී අතරමඟ අම්බලත්ක කියන ඊනක රාජාගාරයේදී අර සුක්ඛෝ පරිද්දාදක තුනක් බ්‍රහ්මදත්ත මානවක තුනක් දෙන්නගේ බහින්දස් වීමක් උන්තුරටගෙන දේශනා කළාන බ්‍රහ්මජාල සූත්‍රයේ උදාහත දෙවාරයක් උන්වහන්සේ සරුවක් සාසනාව ප්‍රතිඥා කළා. හත දෙවාරයක් පොළව කම්පා වුණා. තවත් අවස්ථාවක් තමයි සාක්‍යත නගරේ කාලකාරාම සූත්‍රයේ දසෝ දවසේ සත් වාරයක් සරුවක් සාසනාව ප්‍රතිඥා කළා. සත් වාරයක් පොළව කම්පා වුණා. තවත් අවස්ථාවක් තමයි පන්සියක් විසුන් වහන්සේලාට විශාලා මහනර සමීපයේ ගෝතංග සෛත්‍යස්ථානයේදී මේ වාරයක් බුද්ධත්වයේ සරුවක් ප්‍රකාශනය ප්‍රතිඥා කළා මහ පොළොවේ තියෙන වාරයක් අනුසාරණ මේ තරම් පොළව කම්පිත වෙන තරම් පුදුම දෙයක් සමන් වහන්සේ සරුවක් නැයි කියලා අභිහිතව ප්‍රකාශ කිදී මේ තරම් අභිහිතව කුමනාද කරන්නේ සුදු සිතින් ප්‍රඥාව සරුවක් ප්‍රකාශනයයි දැන් අපි සලකා බලමු සරුවක් ප්‍රකාශනයේ සුබඳඟල ධර්ම කේනාදපති මහරහතන් වහන්සේ පරිවත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන වචන තුල ඔබ වචන වශයෙන් ගමුරු වෙන්න පුළුවන් අපි හිතා ඒවා තේරුම් ගැනීමට පුළුවන් තරම් නෝන බුදුනි මුතුනි පළමුව කියවුණා සංසත අසංසත සියල්ල දක්නා බැවු සරුවක් ඥානයයි උසුලා ආවරණයක් බාධාවක් නැති බැවු අනාවරණයක් ඥානයයි කියලයි සමඟදී සංකත සංකතක නිරලංග දසුන් සතුන් හඳුන්වුවා. නැවත අතීතං සබ්බං ඥානාති උත සබ්බං ඥානං. සත්තාවරණං අත්ථේතනාවරණ ඥානං. අතීත කාලෝහි යන්තා සංකත සංකත තිබුණානම් ඒ සියල්ලම මුහන්සෝ දන්නෝ. ඒ සියල්ලම ආවරණයක් නැතුව දන්නවා. මේකා සරුවක් නිසා ඥානයක් අනාවරණයක් ඥානයක් අතීත කාලෝ සිබඳවක් පවතිනවා. අනාගතං පත්තස්සන්න උපයන්න අනාගත කාලේ සංසත සංසත සියල්ලම සරුවක් යනවාස දන්නවා මේ ආවරණයක් නැතෝ දන්නවා වර්තමාන කාලේ සංසත සංසත සියල්ලම සරුවක් යනවාස දන්නවා එහෙලා ආවරණයක් නැතෝ දන්නවා උසා තුන් කාලේ සුබඟව සියල්ල දන්නවා බවින් සරුවක් නිසා ඥානයයි සියල්ල දැකීමේදී ආවරණයක් නැති නිසා අනාවරණයක් නැහැයි සවද්දරතුන් වහන්සේ දේශනා කරනවා සක්කෝ සෝව රූපංක ඒකං සබ්බං ඥානාති ද සබ්බං ඥානං සත්තාවරණන්නත් සූත්‍රණාවරණ ඥානං. ඒ කියන්නේ අපේ ගමක් දක්නා එකක් තියෙනවානි චක්ක කියලා. මේ චක්කේ පිළිබඳව කියලා. චක්කේ තරුණ වන වර්ණ රූප කියලා ඒ සරුවක් යනවා සුගන්න. මේ ගැනීම සරුවක් නිසා ඥානයයි ඒහා දසුනට ගැනීමට බාධාවක් නැති බව අනාවරණක් නෑනේ. සුවදීන සෝත ප්‍රසාදය හා සබ්ධාරමුණි. ධාන ප්‍රසාදය හා ගංධාරමුණි. මුලා ප්‍රසාදය සහ රසාරමුණි. කාය ප්‍රසාදය සහ ස්පර්ශ අරමුණි. සුවදීන සුත හා සුත ධර්මන ධර්ම අරමුණි. මේ සම්බන්ධය මේ සබරක් සබරට ලැබෙන සෑම අරමුණක් පිළිබඳවත් සියල්ල දක්නා බැවින් සරුවක් නිසා ඥානයයි එහිලා ආරණ්‍යක් නිසැබැවින් අනාවරණක් ඥානයයි. මෙහිවර සඳහන් කරනවා සුලස්සුනි. යාවතා අනිස්සත්තං දුක්ඛත්තං අනත්තත්තං සංසම්බන් ඥානාසුතු සබ්බන් යුතු ඥානං සත්තාවරණං නත්තෝ ඥානාවරණ ඥානං. අනිස්සත්තා යම් අර්ථයක් තියෙන දුක්ඛ නමති අර්ථයක් තියෙන අනාත්ම නමති අර්ථයක් තියෙන අනිත්‍ය කියන්නේ යමක් ඇතිව නැති වෙනවා නම් අනිත්‍යයි. දුක්ඛ කියන්නේ ඇති වෙන නැති වෙන දෙකෙන් විතර පොළනවා නම් යමක් ඒක දුකයි. අනාත්ම කියන්නේ සම්පූර්ණ සම්පූර්ණ නොකවතිනවා නම් යමක් අසාර නිස්සාරණම් යමක් ඒ අනාත්මයි. අනිත්‍ය නිසා දුකයි අනාත්මයි. දුක්ඛ නිසා අනිත්‍යයි අනාත්මයි. අනාත්ම නිසා අනිත්‍යයි දුකයි. මේ තුන ඒකාබද්ධ ලක්ෂණ තුන. යම් වස්තුවක කනිෂ්ඨ ලක්ෂණ ඇතොත් එතන තියෙන දුකත් අනාත්මයි. යම් තැනක දුක්ඛ ලක්ෂණ ඇතොත් එතන තියෙන අනිත්‍යත් අනාත්මයි. යම් තැනක අනාත්ම ලක්ෂණ ඇතොත් එතන තියෙන අනිත්‍යත් දුකයි. මේ තුන ලක්ෂණ වල තියෙනවා සාමාන්‍ය ලක්ෂණ පොදු ලක්ෂණ සෑම වස්තුවක් සාස තියෙනවා. ඊළඟට ඒක දේශනා කරන කවර කවර දියක් පොබඳවද අනිත්‍ය දුක් අනාත්මයක් වෙනවා. යාවත රූපස අනිත්‍යත්තං දුක්ඛත්තං අනත්තත්තං සංසබ්බං ඥානාසීති සබ්බං යති ඥානං සත්තාවරණං නස්සීතං අවරණං. මේක යම්තා රූපේතු රූපජාතෝත්තමෙන් කියනවනි සත්ත්ව සංසාරණ තුල විසරාක බාහිර අසීතමක වාසීතන රූපජාති අසක්කෝ නමය ඒ සියලු ආධ්‍යාත්මික බාහිර වූ රූපයන් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනත්ත සියල්ල දක්නා බව සරුවක් නිසා ඥානයයි එහිලා ආවරණයක් නිසුදව ඥානවක් ඥානයයි. එවැනි වේදනා පිළිබඳ සංඥාව පිළිබඳ සංස්කාර පිළිබඳ විඥාන පිළිබඳව ඒවාගේ සද දෙකේ එකක් සම්බන්ධව තියෙනු. මේක එකක් මේ සියලුම ධර්ම පද සම්බන්ධ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම අර්ථයන් සත්‍වාකාරයෙන් දන්නා ගමන් සරුවක් නිසා ඥානයයි එහිලා ආවරණයක් නිසුදව අනාවරණක් ඥානයයි. නාවත දේශනා කරන තවත් විශේෂ කරුණු පහ. යාවත අභිඤ්ඤ ප්‍රධාන කටයුතු ධර්මයන් පිළිබඳව දන්නා ඥානය කරුණක් නිසා ඥානයයි. එහෙලා ආවරණයක් නිසාව අනාවරණක් ඥානයයි. යාවත සත්‍යකුණියයි සත්‍යකුණියත්නම් ප්‍රත්‍යක්ෂකලිත ධර්ම කියන්නේ මොනින්දවානු ප්‍රත්‍යක්ෂකලිත ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂකලිත අරතිය දැනීම සරුවක් නිසා ඥානයයි ආවරණයක් නිසාව අනාවරණක් ඥානයයි. යාවත භාවනාය භාවනාත්තං භාවනා වශයෙන් ලැබිය යුතු මාර්ගාංග තුනේ ඒ සම්බන්ධව අවබෝධය සරුවක් නිසා ඥානයයි ආවරණයක් නිසාව අනාවරණක් ඥානයයි. මොනකට දේශනා කරනවා යාවත ඛණ්ඩානං ඛණ්ඩත්තං ධාතුනං ධාත්තත්තං ආයතනානං ආයතනත්තං සංකතානං සංකතත්තං අසංකතානං අසංකතත්තං සංසම්බන්ධානාති සබ්බං විඥානං සත්තාවරණන්නත් නූපනාවරණාන. ඒකනම් ඛණ්ඩයන් පිළිබඳව යම්තා ධාතු දෙයතෝ සියල්ල දක්නා බව සරුවත් උපා ඥානයයි ආවරණයක් නැති බව අනාවරණක් ඥානයයි. යම්තා අතලස් ධාතුන් පිළිබඳව බලස් ආයතන පිළිබඳව සංකත ධර්ම කුරංග පිළිබඳව අසංගත නිර්වාණ ධාතු පිළිබඳව දසිතු දේයතොත් ඒ සියල්ල දක්නා ඥානයේ සරුවක් නිසා ඥානයයි ආවරණයක් නැති ඥානයේ අනාවරණක් නැහැ. ඊළඟට දේශනා කළා තවත් කර්ණ 14. ඊළඟට කුසලා කුසල අව්‍යාකෘතණන් තුනක් දේශනා කළා. යාවතා කුසලිය ධම්මේ සංසබ්බං ඥානාති සබ්බං විඥානං සත්තාවරණං නස්ති තුනාවරණං. කුසල ධර්ම කොහොම කියනවානි සිත්වාසින් ඉතිසක් කුසල සිත්ිතේකයි සිත් සිත්හෙදෙන කාසිතේ සිත්සතයි. සත්‍යයන්ම නාසෝ දන්නවා. සරුවක් උපාස ඥානයයි ආවඥාත් උපබව අනාවඥාත් ඥානයයි. යන්තා කකුසල ධර්ම කියන්නේ අකුසල පුත්තෝත්පාද වාසයෙන් 12යි සම්ප්‍රයුක්ත කාසිත වාසයෙන් 13යි කියලා ගන්න. යන්තා අව්‍යාකෘත ධර්මයට ඒ කියන්නේ අව්‍යාකෘතේ උපාසත්‍ය ධර්ම කියලා රූප ධර්ම කියලා අව්‍යාකෘතයි ඒ කියන්නේ නාස දක්නවා දන්නා ඥානේ සරුවක් උපාස ඥානයයි ආවරණ සම්පදවනාවක් නැස්නානේ. සත්බුදුහසුන් යාවතා පානාව ප්‍රිය ධම්මේ සබ්බං සම්මං ඥානාති සබ්බං ඥානං සත්තාවරණං නත්ථීත්‍යනාවරේ ඥානං. මොකද කාමාචර ධර්ම කීනන් ඔක්කොම සිත් වශයෙන් 54 වූ එහෙද නිසාචික 52 රූප අතුලස්සයි සියල්ලම දක්නා ඥානෝ තරුවක් නිසා ඥානයි ආවරණ සම්පදවනාවක් නැස්නානේ. සාතරූපව ප්‍රිය ධම්මේ සූතාති සිත්වාසයෙන් 15යි සාසික ධර්ම 35යි හේතුංග දන්නවා. සාවතාරෝපාව ප්‍රිය ධම්මේ අරූපාත් ධර්ම සිත්වාසයෙන් 12යි සාසික වාසයෙන් 3යි හේතුංග දන්නවා. සාවතා පරිවාපන්නේ ධම්මේ ඒ කියන්නේ ලෞකික ධර්ම වාසයෙන් සිත් 80යි හේතුංග සාසික ප්‍රණන් දීකාය රූපීත්වයට හේතුංග දන්නවා. යාවතා අපරිවාපන්නේ ධම්මේ ලෝකෝත්තර සිත්තායි සාසික සිත්ය නිර්වාණය කියල ගන්නවා. ආවරණ ඥානක බව අනාවරණ ඥානයි. එහෙනම්කට දේශනා කරනවා යාවතා දුක්ඛස්ස දුක්ඛස්සං සංසබ්බං ඥානාති සබ්බං ඥානං සත් ආවරණං නස්සී කියන ආවරණ ඥානයි. දුක්ඛය සිදුවනව යම්තා දුක්ඛාර්ථයක් වෙන. සීලන සංකප්ප සංකාප විතරණං සීලන දුක්ඛාර්ථයන් සත්වාකාරෙන් දක්නා ඥානෝ සර්වඥ ඥානකෝ ඒ සම්බන්ධ ආවරණාත්මක බව අනාවරණාත්මක නෑ. සේවාගේ සමුදය, උපෝම නිරෝධය, උපෝම මාර්ගය, සුණාන්ත අර්ථ ප්‍රතිසම්බිදාව, ධර්ම ප්‍රතිසම්බිදාව, පුරුෂ ප්‍රතිසම්බිදාව, ප්‍රතිදාන ප්‍රතිසම්බිදාව, ඊළඟට ඉන්ද්‍රිය පරෝසාරිය ඥාන, ආඥානිකේ ඥාන, යමක ප්‍රාතිහාර්ය ඥාන, මහා කරුණා සමාපත්ති ඥාන, සරුවක්ඛාඥාන, අනාවරණාඥාන කියන මේ ධර්මතා සියල්ල පිළිබඳව ගන්නා ඥානව පරුවක් නිසා ඥානයයි ඒ සම්බන්ධ ආවරණයක් නැති ඥානව අනාවරණයක් ඥානයයි. එහෙනම්කට දේශනා කරන සම්ස්යාවක් වශයෙන් සම්පූර්ණ නිසල යාවතා සබෝවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සත්සමන බ්‍රාහ්මණ්‍යා ප්‍රජාය සදෝ මනුස්සාය බුත්තං සුතං මුතං ඉන්නාතං පත්තං පරිහිතං අනුහිතං මනුසා සංසබ්බං ඥානාසුතු සබ්බං ඥානං සත්තාවරණං නත්ථීත්‍යනාවරණං බුදුවංසයත මනුසංසයත මාර්යංසයත බ්‍රහ්මංසයත ශ්‍රමණ බ්‍රාහ්මණ්‍යංසයත දෙවි නීතීසයත මේ ලෝක සත්‍යා කරුහු යම් යම් තුනු යමක් දතුනානම් යමක් අහනානම් යමක් ආග්‍රහණය කරනවානම් යමක් රසුඳුනානම් යමක් උත්සාහ කරනවානම් යමක් සුපුසුකා ඉන්නවානම් සමාවිත ප්‍රමුණ අරමුණක් හරි සමා සොයාගත් අරමුණක් හරි ඒ කවර විදිහ අරමුණකින් සිටුව මේ ලෝක ධාතු සත්‍ය අනන්තයි. ඒ අනන්ත සත්‍යයන් උපෝසන සිතන සියම දකිනහම සෑම දෙයක් ආවර්ජනා කළ සමනේ සරුවක් වහන්සේ දන්නවා. මේ සරුවක් උපා ඥානයයි ඒ සම්බන්ධ ආවරණයක් උපබර අනාවරණයක් ඥානයයි. එනිසාම තුන මහරහතන් වහන්සේ සරුවක් මහරහතන් වහන්සේ භාෂාවකින් දෙන්නට සලාප කරනවා. උපස්ස අබ්බුත්තනිදත්තු අතෝ අඤ්ඤාතම ජානි සබ්බං සම්බං අභුඤ්ඤාසි යබ්බු නීවං තථාගතෝ සමන්ත ප්‍රක්ඛෝ. ඒ තථාගතයන් වහන්සේට අතීත කාලයේ නොතුණු දෙයක් ඇත්තේම නැත. අනාගත කාලයේ දිගුද ආබෝධ නොවන දෙයක් ඇත්තේම නැත. වර්තමාන කාලයේ නුවණින් නොදක්නා ලද්දක් ඇත්තේ නැත. සියල්ලෝ තථාගතයන් වහන්සේ ආબોධ කරගත් බැවින් සමන් සුක්ඛෝ නම් වන කෝප මේකයි භාෂාවක තියෙන. ඒ සමන් සුක්ඛෝ කියනක පොරණයට බුද්ධ ඥාන 14ක් ඉදිරිපත් කළා. බුද්ධ ඥානෙ, සමබව ඥානෙ, සත්‍ය නිරෝධ ඥානෙ, විස්ස නිරෝධ ඥානෙ, ප්‍රතිපදා ඥානෙ, අර්ථ ප්‍රතිසම්බිදා ඥානෙ, ධර්ම ප්‍රතිසම්බිදා ඥානෙ, නිරෝධ ප්‍රතිසම්බිදා ඥානෙ, ප්‍රතිදාන ප්‍රතිසම්බිදා ඥානෙ, සංගිරේ සරෝකාර ඥානෙ, ආශ්‍රාමික ඥානෙ, යමක මහා ප්‍රඥාරිය ඥානෙ, මහා කරුණා සමාපatti ඥානෙ සරුවක් නිසා පියාණන් අනවරණ කියන්නේ මේ ඥාන 14 දුප්පත්ලා සමන්තු චක්ඛෝ කියන වචන හඳුන්වන්නේ. සමන්තු කියන්නේ ආස්සසනේ. ආස්සස දක්නා ඇත. සමන්තු චක්ඛෝ. ආස්සස දක්නා ඇසක් ඇතේ සරුවක් නැ සතරවක් වන් වහන්සේට සමන්තු චක්ඛෝ කියන්නේ. උපෝතේ සමන්තු චක්ඛෝ කියන්නේ සරුවක් වන් වහන්සේ කියන්නේ දකින්න. මොනකට සඳහන් වෙන්නේ? ญาติตาดุขัสสะบุคคัสโสสัพโพนาโสอัญญาโตดุขัสโสนัสสีติสัพพังอิสิญาณังสัตตาวรณังนัสสีโสนาวรณังญาณังบุคคลาสุบันดะวะยังบุคคอารคัสโสนานังอิสวังนะมุนหังโสธัมมะโสดันนาระตักนะโสวะดุนสัมมะโดยะโรโดยะมัคโคดะนะอารคุปุกัมมิดาธะระคุปุกัมมิดาสุรุคุปุกัมมิดาปุคุบาลคุปุกัมมิดาวะนะ ඉන්ද්‍රිය සරෝ සරිඥාන ආස්වාන සෝඥාන යමක ප්‍රඥාන වෙනවා ආර්ණ්‍ය සුපබව අනවරණ ස්වාමීන් වහන්සේ ඥාත සමස්ත ආකාශයෙන් ගොනු ලෝකවාසී උපෙන ගොනු යන සත්‍ය මනෝ සංසාරක ඥාන සත්‍ය බ්‍රහ්මයන් සත්‍ය ගොනු නීතං සත්‍ය සමස්ත ලෝක සත්‍යාතරක දක්නා ලැබදී අසන ලැබදී ආග්‍රාණී කෙන් ලැබදී රස මුදින් ලැබදී සල්පකෙන් ලැබදී පුතනදී වාල්මනී සරුවක් යන වහන්සේ ගන්න උන්වහන්සේ නදන්න අරමුණක් ඇත්තෝ නැත්තෝ කියන තුන්සාවු ස මෙතත් සබ්බ ප්‍රෝදත්තු තුන්කෝ අතෝ අනුඤ්ඤාත නජානිකබ්බං සබ්බං අනුඤ්ඤාතව දක්ඛෝන්‍යං තථාගතෝ කෝම සම්මන්තිතෝ අසෝක කාලේ පුද බඳුයමක් ගතු තුනන් උපුයන් උන්වහන්සේ දසවදාන අනාගත කාලයක් ගතු තුනන් උයන් වූ තථාගතයන් වහන්සේ දසිනේ වර්තමාන කාලයක් ගතු තුනන් උයන් වූ පරවත්යන් වහන්සේ දසිනේ එනිසා උයන් දක්න අර්ථෝන් සම්මන්තිතක් වීමෙන් ගොන් මේතෝ වියක තේරුම් ගන්නට ඕන නැතවර සර්වඥතාඥානෝගෙන ප්‍රතිඥාකන බොහෝ ශාස්ත්‍ර වරුණි ඒ ශාස්ත්‍ර රෝහ කොටස් පහකට බෙදෙනි කොමනවාද කොටස් පහ කම සබ්බං සතු සබ්බං සතක සබ්බං සත්තු සබ්බං සහ ඥාත සබ්බං සබ්බං යන සරුවස්තුන් එකනේ කම සබ්බං කියන්නේ අතන් ශාස්ත්‍රයේ ප්‍රතිඥා කරන මම අනුසුමනෙන් තමයි කියලා බසන්නේ ලහුපුලෙන් ගත උවර වෙන්නේ කාදද ඒක පිළිගන්න බැරි සර්වඥතාව සතු සබ්බන් කියන්නේ මොන සියල්ලම උත්තර දකින ඕකත් වෙන්න බැරි දෙයක් නේ සියල්ල උත්තර බලන්න බැරි උපේකේ දාරණ නෙකෝ උරුකා ඒකත් පිළිගන්න බැරි සර්වඥතාව සතු සබ්බන් සවාස්ත්‍රෝ තුනිසිනා නම නිරන්තරයෙන් සියල්ල දැක දකින යල්ලම දැක දකින ඕකත් පිළිගන්නද හේතුව අනුන් දකින අරමුණ වෙනයි අනුන් අහන අරමුණ වෙනයි ඔතේක බොරුකින් ගන්න අරමුණ විවිධ ආකාර නිසා ඕක පිළිගන්නේ මොනද සත්‍ය සම්බන්ධයි සත්‍ය සම්බන්ධ කියන්නේ මත ඕනෑ වෙලාවක ඕනෑම වෙලාවක කියන්න දැක් ගන්න පුළුවන් ඕකත් පිළිගන්නද මොකද ආකාර අරමුණ කියන බැවි සමතුලිතව පුළුවන් සරවත්කතාවක් නෙවෙයි. යන්න අරමුණු කරපමණි ආවර්ධනා කරපමණි අරමුණු කරපමණි දරගන්න පුළුවන්. ඒක නිසා ධම්මසංගි සරුවත් මහ රහතන් වහන්සේ ප්‍රාර්ථනක දේශනා කළ සිරි සම්මේ ධම්මා බුද්ධ සුභවෝ පෝවාදින ප්‍රතිබද්ධා ආසංගන ප්‍රතිබද්ධා සුප්පාබ ප්‍රතිබද්ධා මනසකාර ප්‍රතිබද්ධා සංගමන පෝරි සතාගතයන් වහන්සේට යමක් දැක ගන්න අවශ්‍ය නම් ආවදින ප්‍රතිබද්ධා ආවර්ධනා කළ ප්‍රමණය උපදකුඹ පුළුවන්. ආසංගන ප්‍රතිබද්ධා ඕනෑකමක් කියනවා නම් යමක් දකින්ද ඒ ඕනෑකම අනුව දකින්න. සුප්පාද ප්‍රතිබද්ධා යමක් දැක ගන්න සුඛක් පහල කරගත්තොත් ඒ අනුව දකින්න පුළුවන්. මනසකාර ප්‍රතිබද්ධා යමක් නිහිතව තමයි ඒක ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඥාත සබ්බන්නේ කියන වචනේ තේරුම. ඥාත කියන්නේ මොකද? ලෝකේ දතේක දොරා ලොක්කම තියෙන පහ. ඒවාට කියනවා පංච යුද නියමන්දලි. මොනවාද පංච යුද නියමන්දලි කියන්නේ? ඒ කියන්නේ සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති. මෙන්න මේ පහටම ලෝක කියලා කියන්නේ. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති පුරවන සංස්කාර කියන්නේ අපෝධින් කියවන නිර්වාණ ධාතුව හැර සිත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙය කියලා එහෙනම් සංස්කාර. අපෝ සංස්කාර කියන්නේ පොරොන් රාශියක් නේද? ඒකම කියන්නේ නිර්වාණය උපතේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් කියලා සංස්කාර. විකාර කියන්නේ හැම නාමයක රූපයක සමස්තයාසාක ඇති වීම නැති වීම කියන්නේ ඒ ඇති වීම වගේ නැති වීම කියන එක කාරණාවක් තියෙනවා. තවත් තියෙනවා. සංගතන පහ. මේකට තමයි විකාර රූප. ඒ විකාර රූප පහයි එහෙම සංස්කාර ධර්මයන්ගේ විපරිණාම වලට කියන විකාර කියන ධර්මතාව. ලක්ෂණ ලක්ෂණ කියන්නේ සෑම නාමයක සෑම රූපයක සෑම ධර්මතාවක තියෙනවා හේතු ලක්ෂණ කියන දස්කේතේ පොදු ලක්ෂණ කියන ලක්ෂණෙයි. හේතු ලක්ෂණ නම් යම් ප්‍රථම භාවයේ කරකස ලක්ෂණ, ආපෝ භාවයේ ආබන්ධන සබ්බන ලක්ෂණ, තීජෝ භාවයේ උන්නත් ලක්ෂණ, වායෝ භාවයේ උත්සම්බන සමුදිරණ ලක්ෂණ මේවායි. සිතේ තින්කන ලක්ෂණ, වේදනාවේ වේදන ලක්ෂණ සොරගතුන සෞද්ධිලක ලක්ෂණ ගැන කියක් ගන්න. පොදු ලක්ෂණ කියන්නේ මොන දේකම තියෙන අනිත් ලක්ෂණ දුක්ඛ ලක්ෂණ අනිත් ලක්ෂණ. මේ සම්බන්ධව දන්නා බව ලක්ෂණ. ඊළඟට නිර්වාණ කියන්නේ අසංකත භාවය. සාන්ත ලක්ෂණ නිර්වාණ භාවය. ප්‍රතිවර්ත කියන්නේ ලෝක සම්මුත විවහාර. ලෝක සම්මුත විවහාර දසක දේව. මේ කියන්නේ දැන් සිංහල බසින් යම් යම් දේ කියන මේ තුතුපෝ ඇඟ ඇතුළේ පොත්තුනේ සිංහතෝ පුදුඟා නොකන සිංහල බසින්. එහෙමක බසින් තවත්, වෙනල බසින් තවත්, සිංහ බසින් තවත්, පාළි බසින් තවත්, උපෝක භාෂා වලින් උපෝක මනුෂ්‍යයන් සම්මත කරගත් උවහාර කියනවනේ. ඒවා තමයි ප්‍රඥාවක් තියෙන්නේ. ඒ කියන්නත් මේ වෙනම නම් බලය තයිති. ඒ කායි සංස්කාර, විකාර, ලක්ෂණ ප්‍රඥාවක් නිවාන කියන ඒ පංචදෙන නිමන්දලයේ අපතගත් මුළු දෙවියක් දකින්නා වගේ අපතගත් ඊදුරු බලයක් දකින්නා වගේ අපේතන තේකා දකින්නා වගේ මේ සතාවකයන් වහන්සේ සදා බෝධිමුණගේදී අරහත් මාර්ගයේ තනතුරු අරහත් සංයුතපත්තියේදී ඒ බසිනී සත්‍ය තේකේකේ තහඬන සමන් වහන්සේට අවසන් වෙනකොටදී ඒ සියල්ල අරමුණු කරගන්න පුළුවන්. අවාසනාව තමයි මේ නාතරණය කරන්නේ. හුදෙකලාපයෙන් කියනවා නම් සමන් වහන්සේ අරහත් මාර්ගඵල ප්‍රතිනාභ කරගෙන ගන්න ඕන ධර්මතා ආબોධ කරන්නේ. හැබැයි ආબોධ කරගත්තු ධර්මයේ ඕනෙට ඕනෙට සම්වර්ධනය කරන්න ගියා බලස් නැත. ඕනෙට ඕනෙට සම්වර්ධනය කරන්න ගියා ධර්මයේ සම්වර්ධනය කරන්න ගියා කාලය බලස් නැත. දේශනා කරන්න ගිය අභිධර්ම කෝට්ටාසය පමණ දේශනා කරන්න බලස් අනුවා. මේ තේරෙන නේද? ආභෝධය කරගන්න තත්පරයන් වුණේ. අරහත්තලෙද තත්ත්වනව ආභෝධය සම්පූර්ණයි. මනසකාරූප වූවා බලස් නැත. දේශනා කරන්න බලස් නැහැ. බලස් අනුවා. මොන නියමෝ තේරුම් ගන්න පුළුවන්. ඒ තරුවක් යන වරන්කෝ බෝධිමනෝදී තරුවක් ප්‍රඥාන අනාවරණඥාන කුතුබාබස රබස්සා අවස්සවස් නාවතෝ උඋබෝ ආවර්ජන ප්‍රසන්නනි අවබෝධ කරගන්නවා ගොත බලන්න. උපවත මොනකට පුතරසා බලන ලෝක භාතෝ ලෝකදා බුදුතන්තුන් වහන්සේ පහළ වූ නිසා මේකෝ සාන්ත ලෝකක බොබෝ වූ කියන්නේ මහා කරුණාව පිහිටාගෙන වලස ජනකාර බොසෝ සාන්ත නායකයන් වහන්සේ බලන දාසබු කුමිත කෝටියක් වාරයක් මහා කරුණාව සංයෝගේ මොව බලා මොවට හිතකෝ ප්‍රාර්ථනා කරමි. මොනකට සරුවක් උසාවන්නේ පිහිටාගෙන ඕකෝ පුද්ගලයන්ට අනුරූප කරද්දු ධර්මානුශාසනා පවත්වන ඒ පුද්ගලයන්ට ධර්මාබෝධ කරවන බලව සුමසුක සලසනවා සලවද සාන්තිනුවන අබෝධ කරන බොම් මෙන්න මේක නිසා මහා කරුණාවයි සරුවක් සාඥාන බොක නිසා ඒ සාන්තිනුවන වහන්සේ සංගීත අසංකුව හැත කෝටි පනස්රස්වක් දුනාට බුක්ති සමුද නිරෝධී නග්ගෝ සතුරාදි සත්වාබෝධ කරවා අනාගත බල අවුරුදු 5000ක් පවත්නා වූ අනිස්සාන කරලා රාහුල මාසයේ මොහොතන පොණක ප්‍රශ්නෙයි සද බුදුරජා සෝධන බලදාස්සර්තෝ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරෝ දසදහසක් මෝසභාසෝ සිතන කරන්නේ සෝද කරන්නේ සවාසෝ භාස ධර්මස්සංගෝ බෝසනා කළ සමන් වහන්සේ සතෝපූලක දහම් දුකුවක් සමන් ආබෝධ කරගත්තු වහන්සේව බුමුණපතා සංගීත කෝටිලස්වාරු වළඳමින් වැඩ සිටෝ අදවාග දවසකම අනුසාධිකෝක කරුවානේ නුවන් කුරු වදි. ඒ සාන්ත නායකයන් වහන්සේගේ සර්වත්ව ප්‍රඥානෝ අදබ්බුවමා නැව්. සංවන් පෑවාට අවුරුදු 5000කට වැඩ කළත් ජීවමානෝ සර්වත්ව ප්‍රඥානෝ බලමනෝ කීපා තිබුණ. ඉතා බෞද්ධයන් වශයෙන් අපි නිතරම සර්වත්ව ප්‍රඥානෝ සූත්‍රම හොයාගන්නේ කොහොමද? සෑම උදේකම අවබෝධ වෙනකොට නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සක අවබෝධය. අනුආපම සර්වත්ව ප්‍රඥානෝ සූත්‍රම සම්මා සම්බුද්දගෙන සර්වත්ව ප්‍රඥානෝ. සතා ඕනෙනි උනාවත මම සිතන සතාකපෝ පුණාවක හරි ප්‍රතිතම දුවක් කරනසන් නැතෝ නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සක මෝරබෝතාපු බුදුපතා සරුවක්ක ප්‍රඥානය සිහි කරනවා නම් අතෝ කපෝපු සියල්ලම සරුවක්කපාදී සාර්ථක වෙනවා. සිතා අදුරු දවසක සූතූර්ණස්සී ලබාගෙන අදුරු දවසකලෝ පහළ වූගෙන අදුරු දවසක මාර පරාදෝකත ලෝචනා දිවිහිගෙන මෝද සබනම් අනාවක වස්සූ සාන්තිනායකන් වහන්සේ වූ සරුවක්ක ප්‍රඥානයට අපෝ ගෞරවාසාර උත්සනාද වෙනස්කාර වෙනවා. ඒ කාන්තුනායකයන් වහන්සේගේ සරුවක් ප්‍රඥාන අනුභව බලින් අපටත් ධර්මා ආලෝකය ලැබුවා. අපෝ සම්‍යක් ප්‍රාර්ථනා කරමු. මේ වාදී උසස් ප්‍රවේ සියලු සදා දසබන්හි බුදු සසුනේ උසස් පාරමී වන පුරා ප්‍රාර්ථනා කරන අභිසම බෝධියා නංගු අබරාම දුකාන්ත ගෝත්‍රෝත්තර මහන්සියෝ සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කිනක බෞද්ධ ප්‍රාර්ථනා කරමු. සීලෝක පුහුතා ධර්මානුශාසනයට සවන් දීමේ උපස්සවලා සිද්ධ කරගත්ත භාවනාමය කුසලානුසංස බලින් සෑම දිනකට ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ග ඵලන ක්‍රමයේ අබරාම රසාන්ත ගෝසෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් මෝලාසයන් මෛත්‍රීකින් සමන්නේ ආකාසත්තා සමුන්නස්සා ගෝවානාගමනිසා සංගම්තං අනුභික්ඛවා සරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා සුභම්මත්තා නෝවානාගමනිසා සංගම්තං අනුභික්ඛවා සරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා සුභම්මත්තා නෝවානාගමනිසා සංගම්තං අනුභික්ඛවා සරං රක්ඛන්තු ත්වං සදාති. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුවේ ගුණවර්ධන ගුරුගාන්තම වාසී පූජ්‍යපාද නා වූනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ආර්යයන්ට පුබව අනවඥා ස්නාන වෙන. ඥාත සමස්තයක් වශයෙන් ගොන ලෝක වාසී මොකෙන ගුණයන් සත්‍ය මනසෙන් සත්‍ය ඥානයන් සත්‍ය බ්‍රහ්මයන් සත්‍ය ප්‍රමන බ්‍රාහ්මණයන් සත්‍ය ගුණ නීති සත්‍ය සමස්ත ලෝක සත්‍යා කරත. දක්නා ලැබු අසන ලැබු ආග්‍රාමී සෙන් ලැබු සසම ගුණ ලැබු ස්වල්ප සෙන් ලැබු සතුඹු. වයනනේ සරවඥන් වහන්සේ ගන්න. ආසෝධ නදන්නා අරමුණක් ඇත්තෙම නැතේ කියන තුන්සාව වූ සමන් පුක්ක් බොහෝ තුන වතුන් දරුවක් පාස්නානේ දුරුපත් කොට වදාළයි. අන්තිම තාතර ගාථාව නාතරක් බොසනා සලසු. මොහතා සබ්බු ප්‍රුදත් කිංකෝ අතෝ අනුඥාත නජානි සබ්බං. සබ්බං අනුඥාසෝ දක්ති නුඤ්ඤං තථාගතෝ කෝන සමන් පුක්ක් බො. අසෝ පුකාලේ පුදු බඳුවනක් ගතෝ තුන්නම් යම් නාසෝ බසවදාලේ අනාගත කාලයක් දතු තුනයි යම් මේ තථාගතයන් වහන්සේ දකින්න වර්තමාන කාලයක් දතු තුනයි යම් මේ සරුවක් යන් වහන්සේ දකින්න කුමකා සියල්ල දක්නා අර්ථෝ සම්මන්තිතක් වූ නෙගොන් එතෙන් වියක පොරොන් ගන්නකෝ නෑ නාසවර සරුවක් තාක්ෂණානේ යන ප්‍රතිඥාකන බොහෝ සාස්ත්‍රවරුන් වෙනි ඒ සාස්ත්‍රෝ රෝ කොටස් පහකට බෙදෙන ප්‍රමනාදුකතාස්සහ කනු සබ්බන් වූ සතක සබ්බන් වූ සත්තු සබ්බන් වූ සහ ඥාත සබ්බන් වූ සබ්බන් වූ කනි සරුවක් නිතිනෙකනේ කනු සබ්බන් වූ කියන්නේ අතන් සාසනෙතනේ ප්‍රතිඥා කරන මම අනුසමවලින් තමයි කියලා බසින් සහ පිළිගන්න බැරි සරුවක් කාලා අහං දකින ආරමුණු වෙනයි අනෙන් අහන ආරමුණු වෙනයි ඔකෝක බරතුන් ගන්න ආරමුණු විවිධාකාර නිසා ඔක කිලුවන් කියලා. එහෙනම් සත්‍ය සම්බන් කියන්නේ මට ඕනෑ වෙලාවක ඕනෑම වෙලාවක කියන්න දක් ගන්න පුළුවන්. ඒකත් කිලුවන්ද? විවිධාකාර ආරමුණු කියන බැවින් මොන කිලුවන් පුළුවන් සරවත්තාවක් නෙවෙයි. සත්‍ය සරවත්තාව තමයි මෙතන වෙන සරවත්තාව. නයි ඥාත සබ්බං ඥාත කියන්නේ ඥාන අරමුණු කර ප්‍රමණය ආවර්ධනා කළ ප්‍රමණය අරමුණු කර ප්‍රමණය වර්ධන් පුවා ඒක නිසා ධම්මසේනී සරුවත් මහ රහතන් වහන්සේ ප්‍රාර්ථනක දේශනා කළ තීරේ සම්මේ ධම්මා බුද්ධ සුභගෝ සෝවාදින ප්‍රතිබද්ධා ආසංගන ප්‍රතිබද්ධා සුප්පාද ප්‍රතිබද්ධා මනසකාර ප්‍රතිබද්ධා සතාගතයන් වහන්සේට යමක් දකගන්න අවශ්‍ය නම් ආවර්ජන ප්‍රතිබද්ධා ආවර්ධනා කළ ප්‍රමණය උප දකුඹ පුළුවන්. සංකාසන ප්‍රතිබද්ධා ඕනෑ සමස් වෙනවා නම් යමක් දකින්ද ඒ ඕනෑ සම අනුව දකින. සුප්පාද ප්‍රතිබද්ධා යමක් දකගන්න සුසක් පහලකට ගත්තොත් ඒ අනුව දකුඹ පුළුවන්. රහිතකාර ප්‍රතිබද්ධා යමක් නිහිතව සමනි උපබන්දු කියන. මෙන්න මේක තමයි ඥාත සබ්බන් කියන වචනේ තේරුම. ඥාත කියන්නේ මොකද? ලෝකේ දතෝක දෝයා ලොක්කෝම තියෙන පහ. ඒවාට කියන පංච උබ නියම මණ්ඩලෙ. මොනවාද පංච උබ නියම මණ්ඩලෙ කියන්නේ? ඒ කියන්නේ සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති. ඔන්න මේ පහතම ලෝක කියලා මේක තියෙනවා. සංස්කාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ. සංස්කාරකයන් අතුලින් කියවන නිර්වාණ ධාතුව හැර සිත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් කියලා මේක සංස්කාරය. අපේ සංස්කාර දුකේ පොරොන් රාශියක් තියෙනවා. ඒකම කියන්නේ නිර්වාණය පිටේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් කියන්න සංස්කාර. විකාර කියන්නේ හැම නාමයක රූපයක සමස්තයාකාතා ඒ අතිවිනුවන්ගේ නැති වෙනද කියන විකාර ලක්ෂණ. තවත් තියෙනවද? සෝක ධර්ම විකාරයෙන් කියනවා විඤ්ඤාතරක දුක විකාරූප තුනක සහ කායිකිනියක් වචිනියක් දුකයි සෝකස නහත මුදුකා සම්මන්නිතා තුන තුන සහ මේවා තුන විකාර රූප. ඒ විකාර රූප කරාය එහෙම සංස්කාර ධර්මයන්ගේ විපරිණාමයකට කියනවා විකාර කුල ධර්මතාව. ලක්ෂණ කියන්නේ සෑම නාමයක සෑම රූපයක සෑම ධර්මතාවක තියෙනවා හේතු ලක්ෂණ කියලා දැක්කේ පොදු ලක්ෂණ කියලා දැක්කේ. හේතු ලක්ෂණ නම් යම් පතන භාෂාවේ කරකස ලක්ෂණ, ආපෝ භාෂාවේ ආබන්ධන ශබ්දන ලක්ෂණ, තීගෝ භාෂාවේ උන්නස ලක්ෂණ, වායෝ භාෂාවේ උත්සම්බන සමුදිරණ ලක්ෂණ මේවායි. සිතේ සිතන ලක්ෂණ, වේදනාවේ වේදන ලක්ෂණ සමගතන සෞඛ්‍යමත් ලක්ෂණ ගැන කතා කරන්නේ. පොදු ලක්ෂණ කියන්නේ මේ දෙකම තියෙන අනිත් ලක්ෂණ දුක් ලක්ෂණ අනිත් ලක්ෂණ. මේ සම්බන්ධව දන්නා බව ලක්ෂණ. ඊළඟට නිර්වාණ කියන්නේ අසංකප්ප භාවය. සාන්ත ලක්ෂණ නිර්වාණ භාවය. ප්‍රපෝෂිත කියන්නේ ලෝක සම්මිත විවහාර. ලෝක සම්මිත විවහාර දසිත දේව. මේ කියන්නේ දැන් සිංහල භාෂාවෙන් නම් නම් දේ කියන මේ පොතේ අංග අතරින් පොත්තුනේ සිංහතෝ කුඳා නොකන සිංහල භාෂාව. එහෙම ඉත භාෂෙන් තව, වෙනම භාෂෙන් තව, සිංහ භාෂෙන් තව, පාලි භාෂෙන් තව, උසස් භාෂාව වුණු උසස් මිනිස්යන් සම්මත කරගත් උවහාර කියනවනේ. ඒක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. සංස්කාරයක් මේ එහෙමනම් බලයි තායි. ඒකයි සංස්කාර, විකාර, ලක්ෂණ ප්‍රඥාත් නිර්වාණ කියන ඒ පංචදෙනිය මංගලමයේ අතතගත් මුළු දෙවියක් දසිනා වගේ අතතගත් උඳුරු බලයක් දසිනා වගේ සතෝතන තේකා දසිනා වගේ මේ සතාවකයන් වහන්සේ සදා බෝධිවගේදී අරහත් මාර්ගයේ තනතුරු අරහත් සංයුතපත්තරේදී ඒ දසිනේ සත්‍ය සේකසකෝ කරගෙන සමන් වහන්සේට අවශ්‍ය වෙනකොටදී සියල්ල අරමුණු කරගන්න පුළුවන්. අවසුදේ පමණයි ඒ වෙනතරම කරන්නේ. බුදුතුමා සසෙන් කියනවා නම් සමන් වහන්සේ අරහත් මාර්ගඵල ප්‍රතිලාභ කරගෙන ගන්න ඕන ධර්මතා අවබෝධ කරගන්න. හරි. අවබෝධ කරගත්ත ධර්මයේ ඕනෙට ඕනෙට සම්වර්ධනය කරන්න ගියා බවත් හස. ඕනෙට ඕනෙට සම්වර්ධනය කරන්න ගියා ධර්ම සම්වර්ධනය කරන්න ගියා කාලය බවත් හස. දේශනා කරන්න ගිය අධර්ම කෝට්ටාසේ පමණ දේශනා කරන්න බවත් අහනවා. මේ තේරෙන නේද? ආභෝධ කරගන්න සත්‍වරයන් කියන්නේ. අරහත්ත්වයට පත්වනව ආභෝධ සම්පූර්ණයි. මනසකාරී දුනවා දවසට. දේශනා කරන්න බවතනවා දවසින්ම. එන්න නියමයේ තේරුම් ගන්න පුළුවන් ඒ සරුවක්යන් වහන්සේ බෝධිනාමයේදී සරුවක් ප්‍රඥාන අනාරක්ඥාන කුමාර බසරබස්සා අවශ්‍ය අවශ්‍යතාවට ඒ ආවර්ජන ප්‍රසන්නනි අබෝධි කරගන්නවා ගොස ගන්නවා. එතකොට මූලගතක සරසා බලන ලෝක භාතේහි ලෝකදා බුදු සංසන් වහන්සේ පහළ වූ නිසා නීතෝ සාන්ත ලෝකක බුදු වූ. ඒ කියන්නේ මහා කරුණාවෙන් පිහිටාගෙන මොනවද ජනකාර බෝ සාන්තිමය සංහන්සේ බලන්න. සාසද පුණිත කෝටිවාස වාරයක් මහා කරුණාවේ සංයෝගේ මොව බලා මොවට හිතසුව ප්‍රාර්ථනා කරමි. මොනවද සරුවතී සාක්ෂාණය පිහිටාගෙන ඒගේ පුද්ගලයන්ට අනුරූප පරිද්දෙන් ධර්මානුශාසනා පවත්වමි. ඒ පුද්ගලයන්ට ධර්මාවබෝධ කරවන බලව පුබසිත සරසනවා පොළොවද සාන්තිමය අවබෝධ කරවමි. මොන නික නිසා මහා කරුණාවයි සරුවත් සාක්ෂාන දෙක නිසා ඒ සාන්තන කොන්නහන්සේ සංගිස අසංකූ හැප කෝටි පනස්රාපරක් දුනාට දුක්ඛ සමුදය නිරෝධය මග්ග චතුරාර්ය සත්‍ය අවබෝධ කරවා අනාගත බල අවුරුදු 5000ක් පවත්නාසේ අනිස්සාන කරලා නානුර මාසවල මුහුදන පොණක ප්‍රශ්න වූ පොද බුදුරා සෝදන බලදාස්තරතුන් අස්සංග සමන්වාගත බ්‍රහ්මස්වර වූ දසදහසක් මෝසභාසෝ සසන කරන්නේ පොද කරන්නේ සවාසෝ භාසක් ධර්මස්සංගෝ බෝකුනා කළ සමන් වහන්සේ පොතපුලක දහන් රූපව සමන් ආබෝධ කරගත්තු නියන්සවද ගුණපතා සංගත ප්‍රෝතිලස්වාරු වළඳමින් වැඩ සිට අදවාග දවසකම අනිසාදුසෝක සරීව අනෝ නුවන්පුරු වදී ඒ පාන්ත නෑකන් වහන්සේගේ සරුවත්ව පාස් ඥානයෝ අබබ්බූමා නැව සංවන් පෑවාට අවුරුදු සන්දහසකට වැඩ කළක් ජීවමානයේ සරුවත් පාස් ඥානය බලමහිනේ පිහිටා තිබෙන උපා බෞද්ධයන් වශයෙන් අපි විතරම සරුවත්ව පාස් ඥානය සිතරම හොයාගන්න ඕන සෑම උදේකම අවදි වෙනකොට නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියවුවෝ. අනුආපේ සරුවත් ප්‍රාඥාන පිහිටවල සම්මා සම්බුද්දගෙන සරුවත් ප්‍රාඥානෝ. සසා ඕනෙනි වුණාකෝ මම සසයන ප්‍රාඥාකෝ පුණාවක හරි ප්‍රතිපන්න දුවක් කරන නිසා නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිය. මේ දෝතප බුතත සරුවත් ප්‍රාඥාන පිහිටරනවා නම් අපෝ කපෝ කුසලම සරවත් ප්‍රකාරින් සාර්ථක වෙනවා සංසාර අදිනු දවසට හේතුන් නැසී ලබාගෙන අදිනු දවසට ලෝ පහළ වූ දෙන අදිනු දවසට මාන පරාදයකට ලෝකනා බුදුහන් වහන්සේ මොහොත සබන් අනාවසෝ සාන්තිනායකන් වහන්සේ වූ සරවත් ප්‍රකාශ ඥානෝ අපෝ ගෞරවාසාර උත්සනාග නමස්කාරෝ වේවා සාන්තිනායකන් වහන්සේ වූ සරුවත් ප්‍රඥාන අනුභව බලින් අපට ප්‍රඥා ආලෝකය ලැබුවා අපේ සම්මිය ප්‍රාර්ථනාවට සමු නිවාදී උසස්කම සියත සදා බසබන්නේ බුදු සසුන උසස්කාරණීය වන පුරා ප්‍රාර්ථනා කරන අධිසම බෝධිවා නංගු අබරාම දුසාංක ගෝස්වත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සුබෝධිමින් ප්‍රාර්ථනා කරමි. ධර්මානුශාසනයට සවන් දෙන්නේ උපස්තෝලා සුද්ධ කරගත් භාවනාමය කුසලානුසංක බලය සෑම දිනකට ධ්‍යාන අධිඥා විපස්සනා මාර්ග ඵලානු ක්‍රම අදරාම රසාන්ත ගෝසෝපරාමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියන මනසින් කියන කමිනේ ආකාසත්ථා සමුන්නස්සා භවනාගමං විසා අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාස්තම වාසී පූජ්ජපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පූජ්ජපාද වික්‍රහේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පවත්වන උදෑසන ධම්ම චින්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස හැම ජීවිතයකටම නොපසුබස්නා උත්සාහයක් අවශ්‍ය කරනවා. බුදුපියාණන් වහන්සේගේ වීර පාරමී ගුණය ගැන හැම දිනෙකම මේ හිමිදිරි පාන්දර විමසලා බලනවා නම් වටිනවා. පඤ්ඤානුයාත්තං විදයං වදන්ති සබ්බත්ථ සිද්ධි ඝනග්ගහත්තං ප්‍රඥාව අනුව වැඩුවා වූ වීරය සියලුම අර්ථ සිද්ධිය අල්ලා ගැනීමට අතක් හා සමානයි කියලා. ප්‍රඥාවෙන් වැඩ කරන්න ඕන ප්‍රඥාවෙන් වැඩ කරනකොට